가부계 귀하는 수란 자여싱들 하니 belum menentu nate masa tu kalau mutu aku oke masa tu belum menentu nate masa tu kalau mutu aku oke masa tu kesan kini lesa malwati kalau aku dede kalau aku dede ලහරවල කිදා බැසි කපුගේ හඬ අපේ කාලයට අරගෙන ෆ්ලෑෂ්බැක් ලීඩිඩාරේ හඬවන සුරන් ජයසිංහයි ඒ ගීත ගායනා කළේ. අපුඩිය දෙන්නකෝ සුරන් ජයසිංහට.